මේ උදාහරණ වලින් ඉගෙනගෙන පාඩම් ඉගෙනගෙන කටයුතු කරනවට වඩා කනගාටුවෙන් යුතුව සඳහන් කරන්න ඕනේ. දැන් යදී තිබෙන උත්සාහය ජාතිකාණ්ඩුව කියන වචනේ පාවිච්චි කරලා ඇමති මණ්ඩලය 48ක් කළා. තවත් ඒහා සමාන ප්‍රමාණයකට නියෝජ ඇමතිකම් දීලාද මේ ප්‍රශ්නේ විසඳන්න හදන්නේ. බොහොම කනගාටුයි. තනතුරු දීලා රටක ප්‍රශ්න විසඳන්න බැහැ.